ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාපි මූලේ අනුපද්ද වේ දල්හි චිනෝ පිරුක්ඛෝ පුනරේව රූහති එවං පිතංහානසේ අනෝහතේ නිබ්බන්තති දුක්ඛ ඉදං පුනః පුනං තී ධර්මාන ශාස්තන අවසවණය කිරීම සඳහා සෝදානම් සිටින සදහවර පින්නතුනි ඔබ හැමදෙනාම කැමති ජීවිතේ පිළිලක් කරගන්න ජීවිතේ සම්සන්න ගෙන යන්නට ජීවිතය සපවත් කරගන්නට මේ සඳහා ඔබ දන්නා ශිල්ප යොදමින් රැකියාව අධ්‍යාපනය මුදල් හදල් නිවාස රජයෙන් ලබා ගන්නා වූ යටිතල පහසුකම් ආදී හැම දෙයක්ම යොදා ගනිමින් උත්සාහ කරනු ලබන්නේ ජීවිත සපවත් කරගන්න. මේ ජීවිත සපවත් කරගැනීමේදී අපට සමාජයේ තියෙන බාධාවක් වශයෙන් මා දකිනවා අපට එල්ල වෙන හිරිහැර සමාජයෙන් එල්ල වෙන බාධක හොරකම් මිනීමැරුම් අපහාස උපහාස කිරීම තර්ජන ගර්ජන කිරීම බිය ගැනීම ආදී මෙහෙම සමාජයක් පවතිනවා. මේ කාරණා නිසා හැම කෙනෙකුටම ජීවිතයේ සැනසෙල්ල පලා යනවා. එතකොට ඒබඳු පුද්ගලයන් සමාජයේ ඉන්නවා නම් අප කොතරම් හොඳයි වුණත් ඔවුන්ගෙන් අපට තියෙන මේ පීඩාවන් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බලන්න අවශ්‍ය වෙන්නේ සමස්තයක් වශයෙන් ගත්කල සමාජයේ මේ අන් අයට හිරිහැර කරන මේ පරපීඩක කාමකත්වයෙන් නුක්ත වූ මේ උත්තු වූ මේ අයගේ සංඛ්‍යාව අවම කරගන්නේ කොහොමද කියන එක. ඒ අවම කරගැනීමේදී කිසියම් ආකාරයකට අපට නීතිය උදව්ව ගන්න පුළුවන් කමක් තියෙනවා. වැඩි නීති රීති පනවා ඔවුන් පාලනය කිරීමෙන්. එහෙත් ඒ 100%ක් සාර්ථක ක්‍රියාමාර්ගයක් වන්නේ අංග සම්පූර්ණ වන්නේ නැහැ. ඒ අනිකුත් ඒ සමාජයට කරදරයක් හිරිහැරයක් වෙලා ඉන්නා වූ අයත් සාමාන්‍ය සාමකාමී පුරුෂයන් බවට පත් වෙනවා නම් ඔවුන්ගෙන් හිතේන හිරිහැර අඩු වෙනවා නම් එහෙමනම් අපට ඔවුන්ගේ බාධකත් ඉවත් වෙනවා. ඒ සඳහා ඔවුනුත් ඒ හිරිහැර කරන්නා වූ අයත් එනත්නම් ඒ කරදරකාරී චරිත හිමි අයත් සත්‍යයෙන් බවට පත් වෙන්න ඕන නැත්නම් ඒ Taman මේ කරන දේ වරදක් බව තේරුම් ගන්න පුළුවන් ආයෙට පත් වෙන්නට ඕන. මෙහිදී මා මතක් කරන එක කරුණක් තමයි කල්පනා කරලා බලන්නකො කිසියම් හොරකමක් සිදු වුණොත් ඒ හොරකම පිටුපස ඒ හොරකම් කළ පුද්ගලයා ගාව තියෙන ලෝභය නේද කියලා. ලෝභය සමග එකතු වුණා වූ මෝහය තියෙනවා. එතකොට ලෝභ මෝහ නැමැති මූලයන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කිසියම් කාම අපරාධයක් හෝ තවත් මිනී මරුමක් හෝ සිදු වුණ සිද්ධියක් බලන්න. එවිට පවතින එතන ද්වේෂය සහ ද්වේෂය සමග එකතු වුණා වූ මෝහය. මේ විදිහට මේ සමාජයේ අවුල් ඇති කරන්නේ මිනිසුන් හෝ කාන්තාවන් හෝ ගිහියන් හෝ පැවිද්දන් නොව ලෝභ මෝහ හෝ ද්වේෂ මෝහ විසින් කියන එක තමයි බුදුසමයෙන් ගැඹුරට පැහැදිලි කරලා තියෙන කාරණාව. එනිසා මේ ලෝභ මෝහ දේශ මෝහ වලට වහල් වී ගත කරන ජීවිතේ ඒවා පාලනය කරගන්න ඒවා සංසිඳවා ගන්නට අනුගමනය කරන්න පුළුවන් තම උපායක් තිබෙනවා නම් එහෙනම් බහුතර සමාජයක් සාමකාමී බවට පත් වෙනවා. මෙහිදී මට මතක් වෙන එක කරුණක් තියෙනවා මේ නිවීම කියන වචනේ භාවිතයේ දක්වම මේ සමාජයේ ඒක වැරදි ආකාරයකට භාවිතා කරන බව නැත්නම් වැරදි ආකාරයකට තේරුම් අරන් තියෙන බව පේන එක. ඇතැම් අය සමග සාකච්ඡා කරන විට අපි දකින්නේ ඔවුන්ට නිවනක් අවශ්‍ය වෙන්නේ මරණයෙන් පසු. නිවනකට යන්න ඕන වෙනවා. තවත් පිරිසකට ඕනකවත් තියෙන නිවනක් අනාගත බුදුහාමුදුරුව පහළ වෙලා ධර්ම දේශනා කරනකොට ඒ තේරුම් අරගෙන. නමුත් මෙහෙම ප්‍රාර්ථනා කළාට ප්‍රායෝගිකව හැම කෙනෙක්ම හොයන්නේ වර්තමානයේ සැනසීම. අපි දකින්නේ කෙනෙකුගේ වර්තමාන ජීවිතයේ සැනසීම අවශ්‍ය වෙන්නේ මේ සැනසීම උදා කර ගැනීම සඳහායි අර රජයක් මගින් පවත්වන ලබා දෙන යටිකල පහසුකම් වලට අමතරව අපේ පැත්තෙනුත් යම්කිසි දෙයක් කරන්න තියෙනවායි කියලා කියන්නේ. මේ වචන දෙකට වෙන අරුතක් තියෙනවා පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි සමාජගතව පවතිනා වූ නැතිබරිකම ආදී කාරණා නිසා පවතිනා වූ දුක් පීඩා. ඒකට කියන්නේ සමාජගත දුක කියලා. මව්පියන්ට ගුරුවරුන්ට ඥාතිත මිත්‍රාදීන්ට පාලක පක්ෂයට රටදල පහසුකම් දියුණු කරලා මේ සමාජගත දුක බොහෝ දුරට සංසිඳවා ගන්නට පුළුවන්. නමුත් චිත්තසංතානගත දුක කියන එක ඇති කරලා තියෙන්නේ පාලකයෝ නෙවෙයි. ඒක තමන් විසින් ඇති කරගන්න දෙයක්. ඒ නිසා චිත්තසංතානගත දුකෙන් අත මිදීමට පාලකින්ගේ උදව් උපකාර බලාපොරොත්තු වෙලා යහපතක් වෙනවායි කියලා මට තේරෙන්නේ නැහැ. එනිසා අපි තේරුම් ගන්න ඕන කරුණක් තමයි සාමාන්‍යයෙන් මෙතන පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා සංඛ්‍යාත්මකව ගන්නවා නම් සමාජගත දුකේ ස්වභාවය 16න් එකක් විතර. බුදුරජාණන් වහන්සේගේ තක්සේරුවක් තියෙනවා ඒ කාලේ 16 කියලා. කලං නග්ගන්ති 16න් කියලා එක පිටකේ කියන්නේ. එතකොට 16න් එකක දුක සංසිඳවා ගන්න තමයි බොහෝ දෙනා මහන්සි වෙන්නේ. තව 16න් 15ක දුකක් තියෙනවා ඒක සංසිඳවා ගන්නට තනියම බෑ බුදු පියාණන් වහන්සේව අදාළ ධර්මයේ අවබෝධය තුළින් දහම සරණ කර ගැනීම තුළින් තමයි පුළුවන් වෙන්නේ. එතකොට අපට සැනසෙලිදායක සමාජයක් අවශ්‍ය වෙන්නේ ගත වූ ඉතිහාසය තුළ නෙවෙයිනේ. උදා වෙන්න තිබෙන අනාගතය තුළත් නෙවෙයිනේ. වර්තමානයේ අවශ්‍ය වෙන්නේ. මානං කල්පනා කරුණු ලබන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ දහම වර්තමානයේ මෙන්න මේ සැනසෙලිදායක සමාජයක් සඳහා භාවිතා කළ හැකි ප්‍රායෝගික දහමක් වශයෙන්. ප්‍රායෝගික දහමක් වුණාම ඒ තම තමන් ප්‍රායෝගිකව භාවිතා කරන්නට ඕන. මෙන්න මේ ප්‍රායෝගික භාවිතය අපට තනිව කරන්න තේරෙන්නේ නැහැ. මේ නිසා අපි දකිනවා මෙන්න මෙහෙම දෙයක්. උපතින් හරිම සාමකාමී වූත්, එහෙම නැත්නම් උපතින් හරිම ප්‍රියංකර වූත්, ඒ වගේම දුක්ඛම් කටළු වලින් සැලෙන්න තරම් තත්වයක් නැති වූත් දරු පිරිසක් තමයි සමාජයට ලැබෙන්නේ. හැම දරුවෙකුටම මේ වගේ. මරණය පිළිබඳ බයක් නැහැ, අටලෝදාමේ කම්පා පිළිබඳ බයක් නැහැ, පාඩුව කියලා එකක් නැහැ. මේවා පිළිබඳ සැලෙන ස්වභාවයක් නැහැ දරුවන් තුළ. මේ දරුවාම වියපත් වන විට තරුණ වියට නැදි වියට මහලු වියට පත්වන විට නිරීක්ෂණය කරලා බැලුවොත් ඔවුන්ම අනන්ත වූ දුක් සංඛ්‍යාවක් සිත් රඳවාගෙන දුකටපත් වී වෙහෙසටපත් වී දුකින් බරව ජීවත් වෙනවා. මේක සමස්ත සමාජයේම සාධාරණ දෙයක් වශයෙන් මා දකින්නේ. එකම ජීවිතයක තුල ඒක දකින්න බෑ කෙනෙකුට. මොකද ලදරුවා මහලු බවට පත් වෙනකොට ඔහු හැරෙනවා අනිත් අය ඒක දන්නේ නැහැ. නමුත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ලදරුවන්ගේ ලෝකය ඔවුන් සාමකාමීව ඉන්නවා. ඔවුන්ට මේ අපිට තියෙන සමාජගත දුක හෝ චිත්තසංතානගත දුක කියන එක තේරෙන්නේ නැහැ නේද? කප්පද නැහැ ඔවුන්ට. නමුත් ඒ මත්තමන් ජීවිතේ පසු කරන දොස් ජීවිතයේ අගභාගයට පත්වන විට පෘථග්ජන කියන සමාජය තුළ බහුතරයක් අතිශය දුක්බරිතව කනස්සල්ලෙන් විසඳුම් නොමැතිව විසඳුම් වෙනුවට සමහර විට අර හිසේ රදේට කොට්ටි මාරු කරනවා වගේ පුංචි පුංචි පිළියම් නොදමින් ජීවත් වෙනවා පෙරෙනවා. මේ එහෙම වන්නට හේතුව කුමක්ද කියලා හොයලා බැලුවොත් මේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත ජීවිතයට ගන්න නැතිව ඒකත් අර හිස රදේට කොට්ටිමාරු කරනවා වගේ යම් යම් පිළිසරණවල් ආමිසමේ පූජා මත්ෙන් පමණක් ලබා ගැනීම. සාමාන්‍යයෙන් අපට ඔය 1970 80 ගණන් වලදී ජනප්‍රිය වුණ කවි පන්තියක තියෙන කවි පදයක් මතක් වෙනවා. මේක නිකං කවි නෙමේ බෝධි පූජා කවි. පින පමණයි මදකටවත් සැනසීම මොහොතකට සැනසීම කියලා. අන්නේ වගේ මොහතකට සැනසීමේ ප්‍රතිපදාව තුළ බහුතරයක් ගමන් ගන්නවා ඇරුණහම දුක්වලට හේතුව තමන්ගේ චිත්තසංතානයේ තියෙන දෙයක් ඒක ඉවත් කරගන්න ඕන කියන මාර්ගයේ ගමන් කරන බවක් බහුතරයක් පෙනෙන්නේ නැහැ. එනිසා අපි සමාජයේ ධර්මයේ තේරුම් ගත්තේ නැති සමාජයේ උත්සාහ කරුම් ගන්න ලබන්නේ කෙටි කාලීන පිළියම් මගින් දුක යටපත් කරගන්නට ඈත් කරගන්නට. නමුත් ඊට වඩා යහපත් ක්‍රමයක් බුදු පියාණන් වහන්සේගේ දේශනා තුළ පවතිනවා. අපේ තේරුම් ගත යුතුයි අපට ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙන අභියෝගයන් තුළ අපේ නොදන්නාකම නිසා දුකටපත් වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ දුකටපත් වෙන හේතු ඉවත් කර ගන්න පුළුවන් ආකාරයක් තවදුරටත් දුකටපත් වෙන්න හේතු ඉතුරු කර නොගෙන ජීවත් වෙන්න පුළුවන් ආකාරයකොත් බුදු සමය තුළ මනාව පැහැදිලි කරලා තිබෙනවා. මේ කරුණ තේරුම් ගැනීමට තමයි සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍ය වෙන්නේ. ඒ කරුණ තේරුම් කරගෙන දේශනා කරන්නා වූ අයගේ ඇසරට තමයි අපි කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය කියලා. එනිසා කෙනෙකුට මේ අඳුරෙන් ගොඩේම සඳහා මේ දුක නැමැති අගාධයෙන් ගොඩේම සඳහා මේ සද්ධර්ම ශ්‍රවණය සහ කල්‍යාණ මිත්‍ර සේවනය කියන මේ කාරණා දෙක අවශ්‍යයි. මෙහිදී තවත් තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඒත් මේ සමාජගතව පවතිනා වූ පුද්ගලින් දුත් වෙන අදහස් අනුවයි මා මේ ප්‍රකාශය කරන ලබන්නේ. සවන් දෙනකොට තේරෙනවා බොහෝ දෙනාට හිතෙනවා මේ මුළු ජීවිතේම දුකක් කියලා. ඒ නිසා දුක නැති වූ තැනක් වශයෙන් මරණය එහා පැත්තේ නිවීමක් කල්පනා කරන ලබනවා. මේක සාවද්‍ය අදහසක් කියන එකයි කියන්න තියෙන්නේ. දැන් ධම්මපදයේ සුඛවග්ගය අරන් බලන්න ඔබ කියවලා තියෙනවා නම් සුසුකං වත ජීවාම උස්සුකේසු අනුස්සුකෝ සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ ආදි වශයෙන් සුඛවග්ගය පෙන්වනවා බුදුන් වහන්සේ. අපි ආබස්සර දෙවියන් මෙන් ප්‍රීතිසක වළඳන්න ඕනේ කිසියම් පරිබෝධයක් නැති අපි. එයින් කියවෙන්නේ බුද්ධත්වයේ හෝ අරහත් ඵලයෙන් එහා පැත්තට ජීවිතයේ ලෝකෙ තිබුණට දුක්වලට හේතු තමන් ළඟ දුක්වලට හේතු බැවින් නැති බැවින් දුකක් නැතුව ජීවත් වෙනවායි කියන එක. ඒක ඔප්පු කරන්න පුළුවන් තවත් වචනයක් තමයි ක්ලේශ පරිනිර්වාණය කියන වචනේ. ස්කන්ධ පරිනිර්වාණය නොවේ ක්ලේශ පරිනිර්වාණය කියන වචනේ. දැන් බුදු පියාණන් වහන්සේගේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුනහම එතන කෙලෙස් වලින් නිවිලා. ඒ කියන්නේ දුක් උපදන හේතු වලින් නිදහස් වෙලා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයන් අටරෝධම හමුවේදී අකම්පිතව හිටියයි කියලා කියන්නේ. එයින් අපට තේරුම් ගන්න පුළුවන් කරුණ තමයි අනවබෝධය තුළ ජීවිතය තුළ දුක් වැඩි වෙනවා. අවබෝධය තුළ ජීවිතය තුළින් දුක් පලා යනවරනම ජීවිතය දුකයි. එහෙම නැත්නම් අර ඉපදීම ලෙඩවීම මරණ මහලු වීම ආදී මේ සියලු කාරණා ටික සමස්ත සමාජයෙටම දුකයි කියලා පාවිච්චි කරන එක අනවබෝධයේ ප්‍රකාශයක් වශයෙන් මම දකින්නේ. ඒක තේරුම් ගන්න ඕන කරුණ මම මෙහෙම කියන්නම්. ඔය ජාතිපි ජරාපි ව්‍යාධිපි කියන වචන ඔක්කොම අරගන්න සමස්තයක් වශයෙන් අගට තියෙනවානේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. සංකිට්ඨේන කියන්නේ සංක්ෂේප වශයෙන් කියන එකනේ. සාරාංශ කරලා කියනවා නම් කියන එකනේ. එතකොට ඒ සාරාංශ කරලා කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ දුක පවතිනවා. පංච උපාදානස්කන්ධයම දුකයි කියන වචනේ පාවිච්චි කරනවටත් මම කැමති නෑ. මොකද පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකේ ම අර්ථ නෑ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒක වෙන කවුරු හරි වැරදි ආකාරයෙන් හදාගත්ත දෙයක්. පංච උපාදානස්කන්ධය ඇති විට පරිහරණය කරන විට ජීවිතය දුක් පවතිනවා. ජීවිතය තුළ පංච උපාදානස්කන්ධින් මිදින්න බෙදෙන්න පුළුවනි නම් එහෙනම් දුකට ඇතුව යනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධයම දුකයි නෙමෙයි පංච උපාදානස්කන්ධේ නම් වූ වැරදි උගුලට අහු වුණයින් පසුව ජීවිතය දුකයි. මේ වැරදි උගුලෙන් ගැලවෙන්නට තමයි බුදු පියාණන් වහන්සේගේ උත්තරේක ධර්ම දේශනා කරලා තියෙන්නේ. මෙන්න මේ කරුණ පැහැදිලි කිරීමේ අරමුණෙන් යුක්තව තමයි මම ධම්මපදයේ පවතිනා වූ හොඳ ලස්සන අරුතක් ගැඹුරක් තියෙන එහෙම නැත්නම් මුළු බුදු ධර්මයම හකුලුවා දේශනා කරලා තිබෙන මේ ගාථා පාඨය ඔබට ඉදිරිපත් කරන ලැබුවේ. අපි මේ ගාථා පාඨය සරල තේරුමක් අරගෙන විග්‍රහ කරගෙන ඒ ඔස්සේ ඒක කාල වේලාවේ හැටියට විග්‍රහ කරගන්න උත්සාහ කරමු. මෙතන තියෙන හරි ලස්සන උපමාවක්. මේ උපමාව මෙන්න මෙහෙමයි. යථාපි මූලේ අනුපද්දවේ දල්හි යථාපි යංසේ මූලේ මූල පද්ධතිය අනුපද්දවේ කියන්නේ උපද්ද්‍රව නැති කල්ලි. එතකොට දැන් අපි හිතමුකෝ යම්කිසි ගසක නැත්තම් පඳුරක මූල පද්ධතිය හොඳින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මූල පද්ධතිය ඇවිල්ලා තියෙනකොට ගහ ශක්තිමත් හොලවන්න බෑ පෙරලන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් චින්නෝපිරොක්කෝ මේ ගහ කපනවා. කතාවක් නෙමෙයි තව ආයෙ ලියලකම ආයෙ කපනවා ආයෙ කපනවා පුනරේව රූහති නැවත නැවතත් පැලපතු වෙනවා නැත්නම් ගස වැඩෙනවා. ඇයි ගස නසන්නට අවශ්‍ය නම් මුල උවදුරු නැති කරන්න ඕන. මුල තියෙන තාක්කල් සිදුවෙන දේ තමයි නැවත නැවත ඒ ගස ලියන එක. එතකොට ගසක නැවත වැඩිමේ හැකියාව පොළොවට පවතිනා වූ මූල පද්ධතිය තුළ පවතින්නේ. මූල පද්ධතියට හානියක් නැති තාක්කල් අනුපද්ද වේ දල්හි යත අපි මූලේ. යම් කාලයකට මූලට උපද්දරයක් නැත්නම් නැවත නැවත මේ ගස නැවත නැවත ලියලනවා. මේ උපමා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරව අදාරනවා ජීවිතයට අරගෙන ඊට පස්සේ. ඒවංති අන්න ඒ වගේ තණ්හානසේ අනුහතේ. කම්පිසි පුද්දලේකගේ හිතෙහි තණ්හා අනුසය ගසට මුල වගේ ගසට මුල නොපෙනෙනාසේ තමන්ගේ චිත්තසංතානය තුළ තමන්ටත් නොපෙනෙන ආකාරයට ලැබුම් ගන්නා වූ කිසියම් ආකාරයක දොස් ත්‍රිකයක්. දෝෂ ත්‍රිකයක් කියලා කියන්නත් පුළුවන්. දොස් තුනක මූලයන් මුල් කොටගෙන ඒ මුල ඇති තාක්කල් නිබ්බන්තති නැවත නැවතත් හට ගන්නවා සිදු වෙනවා ඉදං පුණක් පුණං දුක්ඛ නිබ්බන්තති දුක්ඛ ඉදං පුණක් පුණං නැවත නැවතත් මේ දුක හට ගන්නවා. මොකක්ද දුක හටගන්නේ? හටගන්න දුක මොකද්ද? නැවත නැවතත් හටගන්න දුක තමයි සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් පංච උපාදානස්කන්ධය තුල නම් යමෙක් ජීවත් වෙන්නේ ඔහු ගිහියෙක් වෙන්න පුළුවන්, ඔහු පැවිද්දෙක් වෙන්න පුළුවන්, ඔහු උගතෙක් වෙන්න පුළුවන්, ඔහු නූගතෙක් වෙන්න පුළුවන්, ඔහුට බුදු සමය පිළිබඳව අන් අයට වඩා විශාල දැනුමක් තියෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණත් ඒවා ප්‍රායෝගික නැහැ. ඒක ජීවිතයට ජීවත් වෙන්නේ උදාගත්ත හැකි පංච උපාදානස්කන්ධෙන් නිදීම සඳහා භාවිතයට ප්‍රඥාව අවදීලා නැත්නම් මේවා යොදා ගන්න ලබන්නේ කටපාඩම සඳහා නැත්නම් වෘත්තියක් සඳහා පමණයි. ඒ නිසා අප තේරුම් ගන්න වෙනවා මේ පංච උපාදානස්කන්ධය වන්නේ මොකක්ද, මේ තණ්හානසය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒක තමයි දැන් අර ගස කොච්චර කැපුවත් මුල උවදුරු නැති තාක්කල් ගස ලියලනවා. මේ පිළිබඳව මට හොඳ ඔබට උදාහරණයක් ලබා දෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙන ප්‍රදේශය තුළ පවතිනවා නම් හිතන්න කුරුඳු ගස නොසෙනම් කහට ගස වගේ දෙයක් ඔබ දැකලා ඇති. කුරුඳු ගස නැවත කොතරම් කැපුවත් යලි යලි මුලින් ලියනවා. කහට වැනි ගසක් කොතරම් නැවත කැපුවත් ආපහු ලියනවා. එමු නැත්තම් ඔය මා දැක තිබෙනවා රජරට ප්‍රදේශයේ හේන් ආශ්‍රිතව පවතිනවා තෘණ වර්ගයක් ඉලුක් කියලා. මේකේ ගස උඩ පේන්න තියෙන නමුත් පොළොව යට තමයි මේක අලේ තියෙන්නේ. ඉදෝර කාලේට මැරිලා වගේ පේනවා. ගොවියන් මොකද කරන්නේ? මේක කපලා කුච්චනවා. පිච්චුවට අර යට මුල තියෙන නිසා වහිනකොට ආයෙත් මතුවෙනවා. ඉදිරි දාලා වහලා තිබුණත් වෙනත් තැනකින් මතුවලා එන්න බලනවා. මොකද මූල පද්ධතියට හානු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ මිනිස්චිත්ත සම්තානිය පවතිනවා නිදන්ගතව. එහෙම නැත්තම් නොපෙනෙන ආකාරයෙන් මුල යට වෙලා තියෙනවා වගේ දුක්වලට හේතු. මේ දුක්වලට හේතු රැස් කරලා දෙන්නේ අම්මා නෙමෙයි, තාත්තා නෙවෙයි, ගුරුවරු නෙවෙයි, පරිසරය නෙවෙයි. ඒ හා සමග ජීවත් වෙන්න ගියාම තමන් අතින් සිදුවෙන වරදක් නිසා තමයි මේක සිදු වෙන්නේ. මේ තත්ත්වයන් තේරුම් ගැනීමේදී මෙන්න මේ ක්‍රියාමාර්ග දෙක අනුගමනය කරන්න වෙනවා. පළවෙනි ක්‍රියාමාර්ගය තමයි යම් කෙනෙක් මේ සමාජයට පිවිසෙන්න තෝරන වැරදි කරලා ජීවත් වෙලා බෑ අන් අයට ඒක කරදරයක්, ඒ නිසා වැරදි වලින් අත මෙදෙන්න ඕනේ කියන පළවෙනි ක්‍රියාමාර්ගයට එන්න වෙනවා. ඔය අපේ බෞද්ධ පරම්පරාවල නැත්තම් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙනවයි කියලා කියන පිරිස්. එහෙම නැත්තම් සීල් සමාදන් වෙන වන්දනා ගමන් යන පරෝපකාරයේ කරන චෛත්‍ය කර්මාන්තයන් කරන විහාරස්ථාන රැක ගන්න ඔයගේ පිරිස් එක්තරා විදිහට මේ தත්වයට ආපු අය. ඔවුන් කල්පනා කරන්නේ නැහැ මිනී මරන්න. ඔවුන් කල්පනා කරන්නේ නැහැ බලපතල ජනේ අපචාරයන් කරන්න. ඔවුන් කල්පනා කරන්නේ හැම විටම සමාජයට යහපතක් කරන්නේ කොහොමද? පිනක් සිදු වෙන වැඩක් කරන්නේ කොහොමද? අන්න ඒ කිසියම් ආකාරයක ප්‍රගතිගාමී ගමනක් ආපු පිරිසක්. අපට ඔය පූජනීය ස්ථාන තුල දකින්න ලැබෙනවා, වන්දනා ගමන් තුල දකින්න ලැබෙනවා, ඒ වගේ සමාජ සේවා කරන තැන් තුල දකින්න ලැබෙනවා. ඔවුන් පව කියන එක පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රතික්ෂේප කිරීමක් කරලා තියෙනවා. එයින් කියවෙන්නේ නැහැ ඔවුන් අතින් පව කියන එක සිදු නොවනවායි කියන එක. පුහුදුන් කියන භූමිය තුල ඉන්නවා නම් පිනමෙන්ම පවත් සිදු වෙනවා අඩු වැඩි වශයෙන්. නමුත් ඒක කිසියම් ආකාරයක ප්‍රගතිගාමී ගමනක්. ඔහුගේ නුවණැසට වැටහෙනවා සමස්ත සමාජයක් සමග ජීවත් වීමේදී තමන් අනුන්ත අහිත පිණිස, අවැඩ පිණිස, කරදර පිණිස, පරිසර හානිය පිණිස කටයුතු කරන්නේ නම් ඒ තව තවත් සමාජය සහ කවුරුත් දුකට පත්වීමක් බව. ඒ නිසා ඔවුන්නේ දුකට පත්වන ක්‍රියාමාර්ගෙන් ඉවත් වෙලා යහපත් ක්‍රියාමාර්ගවල ගම යමින් සිටිනවා. නමුත් එතන මා මේ කිව්වා ආකාරයෙන් තේරුම් ගන්න ඕන ඔවුන් මෙහෙම යන්නේ මේ ගැඹුරු දහමක් ලැබිලා නෙවෙයි. මව්පියන් හෝ ගුරුවරුන් හෝ කියා දුන්නා වූ හරි වැරදි පිළිබඳව තියෙන කිසියම් වැටහීමක් අනුව. නමුත් ඊට එහා යන්නට ධර්මයේ පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වෙනවා. ධර්මයේ පිළිබඳ අවබෝධයේදී මා මේ කරුණත් කියන්න කැමතියි. පාසල් අධ්‍යාපනයෙන් තමන් බෞද්ධ නම් බුදුදහම පිළිබඳ හොඳ දැනුමක් ලැබෙනවා. අනිකුත් ආගමිකින්ටත් ඒ ආගම පිළිබඳව පොතපතින් දැනුමක් ලැබෙනවා. මේ දැනුමක් ලැබුණ පමණින්ම මේ පෘථග්ජන භාවය බිඳී යන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් තමක් නැහැ. දැනුම ඒකට උපයෝගී කරගන්න පුළුවන්. වර්තමාන සමාජය තුළ අපි දන්නේ අපිට පෙනෙන්නේ බහුතරයක් අය බුදු සමය පිළිබඳ දැනුමෙන් පෝෂිත ඇරුණාම දැක්මින් පෝෂිත තැනට ගමන් කරලා නැති බව. ඒ නිසා අපි මෙච්චර බණ දන්නවා, අපි මෙච්චර දේවල් කරනවා, අපිට කිසි දැනුම් සීමාවක් නැහැ කියලා කම්පා වෙන අයත් අපි දැකලා තිබෙනවා. මෙන්න මේ නිසා තවහට යනකොට මේ දැනුම වෙනුවට දැක්මක් අවශ්‍ය වෙනවා. අන්නේ දැක්ම ඇති කර ගැනීම සඳහා තමයි සද්ධර්මස්සවණේ කියන වචන තුල නිර්වල් ධමත සරණ තවන් දෙන්න අවශ්‍ය වෙන්නේ. කල්‍යාණ මිත්‍ර සේවනයේ කියන වචනය තුල ඒ පිළිබඳව තේරුම් ගත්ත කෙනෙකුගේ අසුරට සරණ දෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔය කල්‍යාණ මිත්‍ර සේවනයේ කියන එකේ මා දකිනවා දෙආකාර අරුතක්. එකක් සරල අරුතක් පවතිනවා. ගෘහස්ත ජීවිතයේදී Tamanට ඇති වෙන දුක්ඛම් කටළු හිරිහැරයන් සමනය කර ගැනීම සඳහා උදව්වකින් අතමාරුවකින් ආහාර වේලක් සැපීමක් මගින් ඒ වගේම නිවසට රැකවරණයක් සැපීමක් මගින් කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඒ බඳු උදව් කිරීම කල්යාණ මිත්‍රත්වයේ වශයෙන්ුත් සමාජය සලකනු ලබනවා. නමුත් ආමුත්‍රණිකායේ ඒකක නිපාතයේ තියෙන කල්යාණ මිත්‍ර වග්ගයේ කියන සූත්‍රයේ සූත්‍ර සමූහය අරන් බැලුවම ඒකෙ තිබෙනවා වෙනන්දයක්. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නං වා අකුසල ධම්මා පරිහායಂತಿ යතේදං වික්කවේ කල්යාණ මිත්‍රතා. බුදුපියාණන් වහන්සේව දාරලා තිබෙනවා. මහන්නේ මම්මගේ සර්වඥතා ඥාණයෙන්වත් දැකලා නැහැ. උපන්න කුසල් දුරු කරවන නෝපන් කුසල් උපදන ධමයක් කල්යාණ මිත්‍ර සේවනයේ තරම්. කල්යාණ මිත්‍රය ඇති කෙනාට මහණනි උපන්න කුසල් දුරු වෙනවා නෝපන් කුසල් උපදිනවා. මේ උපන්න කුසල් දුරු වෙනවා කියන එකේ තේරුම නෝපන් කුසල් උපදිනවා කියන එකේ තේරුම තේරුම් ගන්න. නෝපන් කුසල් උපදිනවායි කියන්නේ පින් සිදු වෙනවා කියන එක නෙමෙයි. උපන්න කුසල් දුර වෙනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහයන් තමන්ගේ චිත්තසංතානින් ටිකින් ටික ඉවත් වෙනවා. අර පෘථග්ජන භාවය තුළ උදව්පකාර කරන්නා වූ පුද්ගලයාට උදව්වක් උපකාරයක් කිරීම ඇරුණහම මේ ලෝභ දේශ මොහයන් ඉවත් කර දීමේ මඟ කියා දිය හැකිද? ඒ කියා දිය හැක්කේ ගිහිවෝ පැවිදි ආර්ය භාවයටපත් වූ ඒ චිත්තසංතානගත ස්වභාවයේ මූලයන් ඉවත් කරගන්න අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට තමයි කියා දිය හැක්කේ. මෙනිසා අර බුදු සමය සඳහන් වන කල්යාණ මිත්‍ර සේවනය කියන එක මට වැටහෙන්නේ ආර්ය පුද්ගලයන්ගේ අසුර තමයි කල්යාණ මිත්‍ර සේවනය. ඔවුන්ට තමයි මේ දුක්ඛ මූලය ඉතින් ඉවත් කරලා දීමේ හැකියාව තිබෙන්නේ. එනිසා වත්මන් සමාජයේ දුර්ලභ දෙයක්. කොහොමත් කල්යාණ මිත්‍ර සේවනය දුර්ලභ දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා වදාහරලා තිබෙනවා. එනිසා අපි මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් ගන්න ඕන කාරණාව කුමක්ද? එහෙම නැත්නම් මේ සංකීර්ණ පංච උපාදානම් සඳා කියන උගුලට මුලාවට අපු අහපාසු වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න තියව අවශ්‍යයි. මේ තේරුම් ගැනීමේදී විශේෂ වචනයක් ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි පංචස්කන්ධයගේ ඉපදීම මැරීම, පංචපාදස්කන්ධයගේ ඉපදීම මැරීම. මොකද මේ නිබ්බන්තති දුක්ඛ ඉදං කුණක් කුණං කියන වචනෙන් කියන්නේ මේ දුක නැවත නැවත හට ගන්නවා කියලා කියන්නේ මේ පංචපාදස්කන්ධය හට ගන්නවායි කියන එක. පංචස්කන්ධය කියන වචනේ බුදු පියාණන් වහන්සේගේ ධර්මදේශනාව විශේෂයෙන් කාන්දක වර්ගයේ පුරාම පවතිනවා. ඒ වගේම ස්කන්ධ පහ මුල් කොටගෙන තමයි බොහෝ ධර්මදේශනාවන් කරලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධයෙක් පුද්ගල සංවරයේ ඉක්මවා ගිය මොහොතින් මොහොතට සංවර විය හැකි පුද්ගලයා තුළ පවතින මේ ස්කන්ධ පහක ඉපදීම නැමීම මැරීම නම් වූ සියුම් ධර්මතාවය පිළිබඳ දැක්මක් ඇතුළේ ඉන්න වෙනවා. මොකද අපි ඒක දැනගත්තත් නොදැනගත්තත් ගත කරන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදෙන මරණ ජීවිතයක්. නොදැන ගැනීම තුළ ඒක ස්කන්ධ පහක ඉපදීම මැරීම දන්නේ නැතිව ඒ හැම දෙයක්ම අල්ලා ගැනීමට ලක් කරන ලබනවා. ඒ අල්ලා ගැනීමට ලක් කිරීම තුළ වැඩෙන්නා වූ අකුසල ධර්මයක් තමයි නැත්නම් ක්ලේශ මූලයක් තමයි ලෝභ මූලය සහ මෝහ මූලය. නැත්නම් ද්වේෂ මූලය සහ මෝහ මූලය. අන්නේ අරමුණෙන් අරමුණට ශණයක් ශණයක් පාසා ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩෙනවා කියන එකට තමයි බුදු පියාණන් වහන්සේ පරිහාණ ධම්ම සූත්‍රවල කෙනෙකුට පිරිහෙනවා කියලා පෙන්වලා තිබෙනවා. දැන් ඔබට යම්කිසි මව්පිය පරපුරෙන් ධනයක් උවරු මොනායි කියලා හිතන්න. මව්පියන්ගේ ඇවෑමෙන් මේ උරුම කරගත්තා වූ ධනය එතකොට ඔහුට ආරම්භක ධනයක්. නමුත් ඔහු ඒ සුරාව සූදුව දිරාචාර්ය සඳහා වැය කරනු ලබනවා. උපයන්නේ නැහැ වැය කරනු ලබනවා. එහිට ඔහුගේ ධනය හීන වී යනවා. එතකොට ඔහු ධනයෙන් පිරිහෙනවායි කියලා කියනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ ඉගැන්වීමෙත් වෙනවා මිනිසුන්ට උපතින් කිසියම් ආකාරයක මේ ජීවත් වෙන්න අවශ්‍ය ධනවත් බවක් මූල්‍යමය ධනවත් බවක් නෙමෙයි මනුස්ස ස්වභාවයේ ධනවත් බවක් තිබිලා තියෙනවා. නමුත් ජීවිතේ පරිහරණය කිරීමේදී සිදුවන කාරණයක් තමයි ඒ தත්ත්වයේ ඉවත් වී ගොස් දුකෙන් දෙන්න වැඩි වෙන එක. ඒ නිසා පිරිහීමටපත් වෙනවා කියනවා පරිහාණ ධම්ම සූත්‍රයේ. අන්න අපට ධර්මයේ කියන එක අවශ්‍ය වෙන්නේ ජීවිත අවසානය දක්වාම මේ පරිහානියේ මාර්ගයේ ගමන් කිරීමට නෙවෙයි. ධර්මයේ හමුවනයින් පසුවවත් එතෙක් ඇති වුණ පිරිහීම ඉවත් කර ගන්න සහ තවදුරටත් පිරිහීම වළක්වා ගන්නට. ඒ නිසා තමයි මේ දුක හට ගන්නට මුල් වෙන්නා වූ තණ්හා අනුසය කියන එක ඇති වෙන්නේ කොහොමද? ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගැනීමට ධර්මදේශනා එකක් නොව වැටහෙන තුරු සවන් දීමක් අවශ්‍ය වන්නේ. එහෙනම් අපි මේ තණ්හා අනුසය පිළිබඳව වටහා ගන්නට මත්තෙන් මේ පංචස්කන්ධය ආගීපදීම මැරීම කියන ධර්මතාවය තේරුම් ගන්න බලමු. මොකද මා එහෙම පවසන්න හේතුව බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය, බුදු පියාණන් වහන්සේ වදාළ පටිච්චසම්පාදය, බුදු පියාණන් වහන්සේ වදාළ බොජ්ජංග, මේ සියලුම දේවල් තේරුම් ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට පදනම වන්නේ පංචස්කන්ධේ පංචපාදනස්කන්ධේ ඉපදීම මැරීම අවබෝධ කර ගැනීමයි. අන්න අපට තේරෙනවා මේ සමාජය එහෙම පංචස්කන්ධේ ඉපදීම මැරීමක් අවබෝධ කරගන්නේ නැතුව පුද්ගල සංවරය මත පිහිටා පුද්ගල සංවරයෙන් කරන කියන ක්‍රියාකාරකම් තුළ සියලු සැප ලැබෙයි කියලා උපකල්පනය කරන ලබනවා. පුද්ගල සංවරය තුළ කරන්නා වූ ක්‍රියාකාරකම් වලට බුදු සමය හඳුන්වනු ලබන්නේ කාමාවචර කුසල් කියලා. කාමාවචර කුසල් කරන පුද්ගලයින්ට ඊට අදාළ විපාක මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් හිමි කරගන්න පුළුවන්. ඒ මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් හිමි වෙන ඒ සම්පත් වලට කියන්නේ ආයු වර්ණ සැප බල කියලා. මිනිසුන් අතර ගත්තාම සෞභාග්‍ය මිනිසුන් බවට පත්වීම, දෙවියන් අතර ගත්තම මහේසාක්‍ය දෙවියන් බවට පත්වීම. එතකොට ඒ බඳු කාමාවචර කුසල් තුල මේ විපාක වාරය හිමි කරගන්න පුළුවන් වුණාට පංචස්කන්ධයගේ ඉපදීම වරිම නොදෙන නම් මේ කාරණා කටයුතු කරන්නේ කෘතඥ භාවය දුරු කරගන්න ලැබෙන්නේ නැහැ. කෘතඥයයි කියන්නේ කවුද කියන එක සූත්‍ර දේශනා තුළ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මෙහෙමයි බොහෝ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන්නේ. අසුතවා පුතුඥනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ ආවිනීතෝ. අසුතවත් පුතුඥයෙක් කියලා කෙනෙක් ඉන්නවා. අනේ අසුතවත් කියන්නේ අල්පසුතවත් කියන එක. අල්පසුත කියන එක. එතකොට මේ පුද්ගලයෝ අර ආර්යයන් වහන්සේලා හෙවත් පංචස්කන්ධයගේ ඉදීම මැරීමේ මූල කොට ධර්මදේශනා කරන අය හමුවන්නේ නැහැ. ඒ වගේම මේ ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. ඒ ධර්මයේ හික්මෙන්නේ නැහැ. අන්න ඒ බඳු ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයින්ගේ ජීවන කතාව තුළ තමයි මේ පොහුදුන් බව කියන එක රැඳී පවතින්නේ. ඒක අපි ඒ නිසා තේරුම් ගන්න වෙනවා. මේ තේරුම් ගැනීමේදී මෙන්න මේ ක්‍රියාමාර්ගය ඔබ තේරුම් ගන්න. කෙනෙකුට උපතක් ලැබෙනවා. ඒ උපත ලැබෙන්නේ මව් කුසේ. අපේ දැක්මට අනුව කෙනෙක් ජීවිත අවසානයේ තමයි මරණයට පත්වන්නේ. එවිට ජීවිතයට උපත් එකයි මරණය එකයි. ඒ තමයි සම්මත උත්පත්ති සහ සම්මුති මරණය. නමුත් මේ ස්කන්ධ ලෝකය ගැන කතා කරද්දී ජීවිතයට තියෙන එක උපතක් සහ එක මරණයක් නෙවෙයි. නිරන්තරයෙන් උපත සහ මරණය සිදු වෙනවා. ඒ පිළිබඳව පවතින පාඨයක් තමයි කන්දේසු ජයමානේසු ජීයමානේසු නියමානේසු. ස්කන්ධ කියන දේවල් හටගන්න කල්හි, දිරන කල්හි සහ මිය යන කල්හි. කනේ කනේත්වං සනයක් සනයාම පාසාම ඔබද ජායසේච උපදින්නේහිය, ජීයසේච දිරන්නේහිය, මියසේච මියන්නේහිය. ඒ විග්‍රහයට අනුව ගත්තල අපේ ජීවිතයේ වර්තමාන මොහොතමම තමයි පමණයි පවතින්නේ. ඒ මොහොතේම හටගන්නවා, ඒ මොහොතේම දිරනවා, ඒ මොහොතේම මියනවා. අපිට ඒක බැලුව බැලමින් තේරුම් ගන්නත් පුළුවන්. ඊයේ කියලා කාලයක් තිබුණාට අපිට ඊයට ආය යන්න බෑ. හෙට කියලා කාලයක් තිබුණාට අපේ ලෝකෙ හෙට දවසට යන්න බෑ අපිට. අපි ඉන්නේ අද. අදත් අපි ඉන්නේ වර්තමානයේ. මේ වර්තමාන මොහොතේ සිදුවෙන සිදුවීමක් තමයි මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියන වචනෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එවිට ස්කන්ධ පංචකයා හටගන්න මුල් වෙන්නේ මොනවද කියන එක තේරුම් ගන්න වෙනවා. ස්කන්ධ පංචකයා හටගන්න මුල් වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ පසුව මනෝද්වාරය. මේවට හමු වෙන්නා වූ අරමුණු හඳුනා ගැනීමේදී ඒ අරමුණ පිළිබඳ විශ්ලේෂණයට තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. අරමුණ හඳුනා ගැනීමේදී අරමුණ තුළ කෙරෙන්නා වූ කාර්යභාරයක් තියෙනවා. අරමුණ හඳුනා ගැනීමට සිදු වෙන්නා වූ කාර්යභාරයක් තියෙනවා. දැන් අරමුණ කියන දේවල් වලට අපි කියන්නේ රූප කියලානේ. ඇසට නම් රූප රූප. කනට නම් ශබ්ද රූප. නාසයට නම් ගන්ධ රූප. දිවට නම් රස රූප. කයට නම් පොට්ටබ්බ රූප. එතකොට මේ රූප තම මනෝද්වාරිකව ගත්තොත් මනෝ රූප. ඒ අවස්ථාවන්හිදී ඇස හෝ කන හෝ නාසය හෝ දිව ආදී මේ ඉන්ද්‍රියන් භාවිතා කරන විට මේ රූප හමු වෙනවා. මේ රූප තමයි අපි වේදනාවට භාජනය කරලා විඳින්නේ. ඒ රූපයට රූපස්කන්ධය කියනවා. වේදනාවට වේදනාස්කන්ධය කියනවා. ඒක හඳුනා ගැනීමට සංඥාස්කන්ධය කියලා කියනවා. මේවා විග්‍රහ කරන්න මිනිත්තු කිහිපයක් ගියාට ශරණයකින් සිදු වෙනවා පෙරපසු නැතිව. සංඥාවට අනුව ඇතිවෙනා වූ ඇලීමට බැඳීමට සංකාරස්කන්ධය කියනවා. සංකාරස්කන්ධය හෙවත් ලෝභ මොහ දේශ මොහ. මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදුන දේ විශේෂයෙන් හඳුනා ගැනීමට විඥානස්කන්ධය කියනවා. එතකොට නිරන්තරයෙන්ම අපට මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක ඉපදීමක් මැරීමක් සිදු වෙනවා. දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත්. මෙහිදී මා කිසියම් ආකාරයක ඓතිහාසික වශයෙන් සිදු වී තිබෙනා වූ ප්‍රමාද දෝෂයක් නිරෝධ කරන්නට කල්පනා කරනවා. මා ඔබට කියන්නේ කිසියෙකුටත් මා කියව කෙනින් පිළිගන්නට ඒ කියලා. කවදා කොතනදද කාටින්ද කියන්න අපි දන්නේ නැහැ. මේ සමාජයේ පොතපත තුලින් මේ සමාජයේ ඉගෙන ගන්න ලබන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර ස්කන්ධ නාම ස්කන්ධ වශයෙන් උත් පටවියාපෝ තේජෝ නම් වූ රූපේ ශරීරයේ රූපස්කන්ධයේ වශයෙන් උත්. එහෙම තමයි බොහෝ දෙනා ඉගෙනගෙන තියෙන්නේ, බොහෝ දෙනා පාඩම් කරගෙන තියෙන්නේ, බොහෝ පොත්පත්වල තියෙන්නේ. අප ඔබට කියනවා බොහොම නිර්හංකාරව අප කීවට පිළිගන්න එපා. කල්පනා කරලා බලන්න. රූප කියන්නේ ශරීරය නම් ඒ පටවියාපෝ තේජෝ වායින් හැතන හැදෙන රූපය මිනිසුන්ට සහ සම්භාරික කයක් ඇති අයටයි තියෙන්නේ. දෙවියන් බ්‍රහ්මයන් නිරේ උපදින්නා වූ වාතික සත්ත්ව කොටස වලට මේ බඳු ඝන ශරීරයක් හෙවත් කබලින් කා ආහාරයෙන් පෝෂණය කරන ශරීරයක් නැහැ. එතකොට උන් රූපයක් නැහැ. එවිට මනෝමය රූපයක් තියනවාද කියලා කියන්න ඕන. නමුත් මෙතන තමයි හිතලා බලන්න ඕන කාරණාව. ධර්මයේ කියන කොටස වැරදුනහම ඒක පෙන්නනවා සර්පේකුගේ වලිගෙන් ඇල්ලීම හා සමානයි කියන එක. දැන් සර්පේක් අල්ල ගන්න ඕන නම් උගේ හිසෙන් අල්ලන්න ඕන. එතකොට අපේ අතේ පැටලුනාට දෂ්ට කරන්න බෑ. නමුත් අපි වලිගේ පැත්තෙන් අල්ල ගන්න ගියොත් අපටම දෂ්ට කරනවා. ධර්මයේ කියන එක වරද්දා ගත්තාම එින් සිදුවෙන යහපතක් නෑ. හානියක් සිදුවෙනවා. දැන් මේ ස්කන්ධ කියන එකේදී ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදිනවා මැරෙනවානේ කියලා පෙන්නන්නේ. දැන් රූපය අපට පවතිනවා පේනවනේ ශරීරය නැමති සූර්ය මම අවකසේ සිට ජීවිත අවසානිය දක්වා යම් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් එකක් වශයෙන් පවතිනවා. ඔබ හිතන්න ඕන මේකයි. ඔබ ඇසට රූපයක් බලන වෙලාවේදී ඔබේ වේදනා චෛසිකයෙන් විඳින්නේ ඒ රූපය නෙවෙයිද? ඇසට බලන රූපය නෙවෙයිද? ඔබ කනෙන් ශබ්දයක් අසන වෙලාවේදී ඒ ශබ්දය නෙවෙයිද විඳින්නේ වේදනා චෛසිකයෙන්? ගන්ධයක් විඳින වෙලාවේදී ඒ ගන්ධය විඳින්නේ වේදනාචෛසිකෙන් ගන්ධේ නෙවෙයිද? එතකොට එහෙම නැතුව රූපය කියලා ගත්තොත් ඒ ඕනෑම එකක ශරීරය ගත්තොත් පටවියාපෝ තේජෝ වායු වශයෙන් එතකොට වේදනාවට විඳින්න දෙයක් නැතුව යනවා. රූපයේ පටවියාපෝ තේජෝ වායය හතර නම් වේදනාවට විඳින්නේ මොනවද කියලා විග්‍රහ කරගන්න බැරුව යනවා අපට. නමුත් රූපය කියන එක රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය කියලා ගත්තොත් අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ ආරම්මණය තමයි වේදනාවෙන් විඳින්නේ, සංඥාවෙන් හඳුනන්නේ, සංකාරයෙන් බැඳෙන්නේ, විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නේ. මෙන්න මෙහෙම දැනගත්තත් නැතත්, පිළිගත්තත් නැතත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා අපි තුල ක්ෂණයක් ක්ෂණයක් පාසාම උපදින්නා වූ මැරෙන්නා වූ ස්කන්ධ පහක ධර්මතාවයක් පවතිනවා. ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම කියලා කියනවා මේ. එතකොට මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම වරදවා ගැනීමක් සිදු වෙනවා සමාජයේදී. අන්නේ වරදවා ගැනීම තුළ තමයි මිනිස්සුන්ගේ ජීවිතයේ පිටුපස දුක ලුහුවමින් පටන් ගන්න. අන්න බුදුවරයෙකුගේ, කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් නැතිකට මේ වරදවා යන පාරේ, වරදවා ගන්න පාරේ බොහෝ දුරක් යනවා. ඒ බොහෝ දුරක් යනකොට තමයි අර පුංචි දරුවාට නැති දුක්ඛම සමූහයක් Tamange ජීවිතයට එල්ල වෙන්නේ. ඒ නිසා මා කල්පනා කරන ලබනවා පංචස්කන්ධයාගේ ඉදීම මැරීම නිරවුල් කරගන්න අවශ්‍ය වෙන්නේ අවුරුදු 80ක් ජීවත් වෙලා නෙවෙයි. අවුරුදු 10 20 වගේ අතර. එතකොට අර වැරදි පාරේ ගත කරන ගමන් කරන ජීවිතේ නතර කරන්න පුළුවන් වෙනවා. අවාසනාවකට අපේ සමාජයේ බහුතරයක් ජීවත් වෙලා ඉවර වෙලා ධර්මයේ හොයන්න යන්නේ. ඔය අපේ විහාරස්ථානවල සිල් සමාදන් වෙන උවසෝසයන්ද සැබළුවම අවුරුදු 10 12 ළමයි ටිකක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නේ 60 70 ආච්චිලා සීලනේ. නමුත් මෙන්න මේ ප්‍රවණතාවයේ තියෙන අඩුපාඩු නිසා තමයි සමස්ත සමාජය දුකින් තෙලෙන්නේ. අපට පුළුවන් නම් අවුරුදු 15 20 තුල මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම කියන ධර්මතාවය පිළිගන්න තේරුම් ගන්න එහෙනම් පරිහානිය දොරට වළක්වා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ජීවිතේට ධර්මයේ ගන්න පුළුවන් වෙනවා. දැන් පෘථග්ජන භාවය තුළ ජීවත් වෙලා පවිවත් වෙලා පෙන විතරක් භාවිතා කරලා ඒක භවගාමී මාර්ගයේ තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකට විපාක නැතුව නෙවෙයි. නමුත් ජීවිතයට අවශ්‍ය ධර්මය වුන් අරගෙන නැහැ. ඒ නිසා මදකට වස්සනසීම නැරුණාම සදාකාලික සනසීමට යන්න අවශ්‍ය හැකියාවක් නැතුව යනවා. එයින් කියවෙන්නේ අපි වැඩිහිටි මව්පියන්ට අපේ අම්මලා තාත්තලාට ධර්මය හොයන අනිත් අයට ධර්මස්වණේ කරන්න එපා, ධර්මයේ තේරුම් ගන්න එපා කියන එකක්. ඔබට හමුන් නොවන අඩුපාඩුවට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් හමුන් එක තේරුම් ගන්න උත්සාහ කරන්න. නමුත් ජීවත් වෙලා ඉවර වෙනහම ධර්මය හොයනකොට අර ධර්මයෙන් තොරව ජීවත් වෙලා අලෝම සමාජයේ අවුල් කරලා නැතිනම් දැන් මේ සමාජයේ හොරකම් මරකම් තත්කඩිකම් ආදී කොට ඇති මේ අපරාධ කරනවා නම් ඒ ආච්චිලා සීලාගෙන්ද වැඩි හරියක් නෑ තරුණ ජවයේ ඇති අයගෙන්. එහෙනම් ඔවුන්ට ඔවුන්ගෙන් ඒ සිදුවෙන කරදර වලින් සමාජයේ මුදවා ගන්නට ඔවුන් නොයේ ධර්මයේ ගන්න අවශ්‍ය වෙන්නේ. අන්න කල්පනා කරලා බලන්න මේ සමාජයේ තියෙන අවුල් යවුල් බහුතරයක් සිදු කරනු ලබන්නේ තරුණ පරම්පරාවේ අය විසින්. ඔවුන් තුළ ධර්මයේ ගියොතින් ඔවුන් වෙනස්ම පුද්ගලයෙකු බවට පත් වෙනවා නේද? අඟුලිමාල වැනි පුද්ගලයෙක් තරුණ වසරේ ගත්ත නිසා තමයි තව එහාටත් මිනී මැරුම් සිදුවීම නතර වෙලා ඔහු නිවන කෙනෙක් වුණේ. හොරුපන්සියේ කතාවේදී හොරුපන්සිය පොරකම නතර වුණේ පැවිද්දටපත් වුණේ ඔවුන්ට ධර්මයේ හමු වුණ නිසා. මේ නිසා මා දකිනවා ධර්මයේ හමු වීම කියන එක මිනිසෙකුගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම යහපත් පැත්තට කන පිට හරවන ධමයක් කියන එක. එනිසා මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තුල පවතිනා වූ නිවැරද්ද සහ වැරද්ද තේරුම් ගන්න ඕන. අන්නේ වැරද්ද වැරදි ආකාරයට පරිහරණය කිරීම තුළ තමයි අර අපි පැහැදිලි කරන්න උත්සාහ කළා වූ තණ්හා අනුසය කියන එක ඉතුරු වෙන්නේ. දැන් ගසක නම් ගස වැඩෙන්න වැඩෙන්න මූලපද්ධතිය යට පළල් වෙනවා. අනේ මූලපද්ධතියේ ස්වභාවය ජීවිතයට සම්බන්ධ කරලා ගත්තාම මූලපද්ධතිය කෙනෙකුට පෙනෙන්නේ නැතුව වාගේ තණ්හා අනුසය නම් වූ මේ චිත්තසංතානගතව ඉතුරු වෙන්නා වූ හේතුව ඔහුට පෙනෙන්නේ. එනිසා අපි තුල එක එක්කෙනාට අදාළව පෞද්ගලිකව හැමදෙනා තුළම තණ්හා අනුසය නම් වූ යම්කිසි හේතුවක් ඉතුරු වෙනවා. මේකට තවත් වචනයක් භාවිතා කරනවා නිදිගත් සිත කියලා. මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙහෙමයි. යලිත් එබඳුම දෙයක් හට ගැනීමට හැකියාවක් ඇති වෙන පරිදි ඉතුරු වෙන්නා වූ ශේෂ වීම. මේ අරමුණු රසය විඳීමේදී එබඳුම රසයක්, එබඳුම ගැටුමක්, එබඳුම කලබලයක් ඇති කිරීමට සමත් ආකාරයට හේතු ඉතුරු වීම තමයි තණ්හාංශය කියලා කියන්නේ. තණ්හාංශය සිදු වෙන්නේ ලෝභ මෝහ යටතේ සහ ද්වේෂ මෝහ යටතේ. අරමුණු රසයක් තුළ පවතිනවා ලෝභ මෝහ පවතිනවා නැත්නම් ද්වේෂ මෝහ පවතිනවා. මෙන්න මේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ සමග අරමුණු රසය විඳින්න ගියාපුවම තමයි අර තණ්හාංශයට හේතු ඉතුරු වෙන්නේ සහ ඒ සංඛ්‍යාව ප්‍රමාණාත්මක විහළ යන්නේ. මේ පිළිබඳව ඇතැම් විට අපි මේ දේශනාවකදී දේශනා කරලා ඇති ඔබ සවන් දීලා ඇති නොවේසේනම් මේක අහගන්න ඕන. දිනක් විසාකාතුමෝ තෙත රෙදුම් ඇඳුම් ඇඳගෙන කෙස් වැටියෙන් තෙත බේරෙන කෙස් සහිත කෙස් වැටිය තෙත බේරෙන කෙස් වලින් යුක්තව බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආවයි කියලා කතාවක් තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ ඇගෙන් විමසන්නේ විසාකාවනි ඇයි මේ? එතුමගේ උත්තරේ වෙන්නේ තමන් දෙහිට නිබිරියක් මිය ගියයි කියන එක. බුදු පියාණන් වහන්සේ ඒ තුලින් ඉදිරිපත් කරපු ධර්මයක් තියෙනවා අපි හැම දිනාටම අදාළයි. උන්වහන්සේ අහනවා විසාකාවගෙන් විසාකාවනි ඔබට මිනිබිරියෝ කී දෙනෙක් හිටියා මෑද්ද? ස්වාමිනී මේ නුවර ඉන්න ඔක්කොම මිනිබිරියෝ වෙනවා නම් මම කැමති. ඊළඟ ප්‍රශ්නයක් අහනවා බුදු පියාණන් වහන්සේ විසාකාවනි මේ නුවර දිනකට කී දෙනෙක් මියනවාද? ස්වාමිනී 10ක් 8ක් 4ක් 6ක් 2ක් ආදී වශයෙන් පැහැදිලි කරනු ලබනවා මිය නොයන දවසක් නැහැ. බුදු පියාණන් වහන්සේට පැහැදිලි කරන අංගියකින් එක්කෙනෙක් මිය ගියාපුවාම තෙතරෙදී අඳින්න ඕනෑ නම් කෙස් තෙත බරිත කරගෙන ඉන්නට ඕනෑ නම් එහෙනම් විසාකාවනි ඔබට කවදාවත් වියලි ඇඳුම් සහිතව සහ වියලි කේශ කලාපයක් සහිතව ඉන්න ලැබෙන්නේ නැහැ කියන එක. එවිට ඒක තේරුණ විසාකා බුදු පියාණන් වහන්සේට වදාරනවා, ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. අන්න එතනදී බුදු පියාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් තියෙනවා මේ විසාකා සූත්‍රයේ. යන්තෝ විසාක සතං සුඛානි සතන්තේ සංදුක්ඛානි. මේක මේ සුඛානි කියන එක සැප කියන අර්ථයෙන් පැහැදිලි කරගන්න ගියාමයි අමාරු වෙන්නේ. නමුත් ඒකේ වරදක් ඇත්තෙත් නැහැ එක්තරා විදිහකට. මොකද ඕනෑම දෙයක් සැපයි කියලානේ අල්ලගන්නේ. හොඳ එකයි නරක එකයි දෙකම. ඉතින් මෙතන පෙන්නන්නේ විසාකාවනි යම් කිසි කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තියනවාද? සතං ඔහුට දුක් 100ක් තියෙනවා. අන්න මම මේ කියන වචනේ තේරුම් ගන්න. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ වෙන ඉහළ යන පුද්ගලයාට උතන් යන කියලා කියනවා. ඒකට 100 නෙමෙයි සමහරට ජීවිත අවසාන වෙනකොට 10000ක් ලක්ෂයක් විතර වෙන්න පුළුවන්. උද්‍යානන් මහන්සේ වදාරනවා අල්ලා ගැනීම 90 නම් දුක් 90යි, 80 නම් 80යි, 60 නම් 60යි, 50 නම් 50යි, 30 නම් 30යි, 20 නම් 20යි, 5 නම් 5යි. එකක්වත් නැත්තම් දුක් එකක්වත්. දැන් එහෙමනම් කෙනෙකුගේ ජීවිතේ දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ පවතින ආ වූ සාධකයන් නෙවෙයි. බාහිර සාධකයන් පුංචි හේතුවක් පමණයි, ප්‍රත්‍යක් පමණයි. ඒ බාහිර ප්‍රත්‍යයන් මුල් කරගෙන කෙනෙකුගේ ජීවිතේ දුක් ගෙනත් දෙන්න ආ වූ මූල හේතුව වශයෙන් පෙන්වන්නේ මේ අල්ලා ගැනීම කියන එක. අල්ලා ගැනීම සියක්. අන්න පුංචි දරුවට අල්ලා ගැනීම නැහැ. ඒ නිසා ඔහු ජීවිතේ දුක් විඳින්නේ නැහැ. පුංචිකම ඉක්මවා යාමත් සමග සමාජයත් එක්කලා බැඳෙනවා. අරමුණු වලින් බැඳෙනවා. අන්න බැඳෙනකොට අල්ලා ගැනීම සංඛ්‍යාව වැඩි වෙනවා. මේ බැඳෙන එකට තමයි කියන්නේ සංයෝජන කියලා. සංයෝජන කියන වචනේ තේරුම අරමුණු රසෙ විඳින්න යාම තුළ සසරට බැඳෙන කියන එක. එතකොට එහෙමනම් අපට කාම ලෝකයේ මේ බැඳෙන සංයෝජන ටිකට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියලා. පටිඝ කියලා. මේ අපිට විස්තර කිරීමට අදාපි කාලය ගන්නෙ නැහැ. ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ කුඩා කාලේ තරම් මේවට බැඳිලා නැහැ. දැන් කුඩා දරුවෙකුට එතරම් තරහින බවක් අපිට පේන්නේ නැහැ නේ. කුඩා දරුවෙකුට කාමයන් පිළිබඳව ආසක්ත බවක් වැටහෙන්නේ නැහැ නේ. නමුත් ඔහුගේ ඇසුරට ඇවිදින් සමහර අය කියන කාරණයක් තමයි මේ අපි හරියට තරහිනවා අපිට ඒක පාලනය කරගන්න කොහොමද කියන එක. දරුවෙකුට ආහාර දෙනකොට ශරීරය වැඩෙන්න ආසේ මෙන්න මේ කාරණේ තේරුම් ගන්න වෙනවා. දරුවෙකුට ආහාර දෙන්නාම වැඩෙන්න ආසේ මේ අරමුණු රසයේ විඳීම තුළ මොකද වෙන්නේ? කාමරාග ව්‍යාපාද ටිකෙන් ටික වැඩෙනවා. කාමරාග ව්‍යාපාද කෙනෙකු ටිකෙන් ටික වැඩෙනවා නම් ඔහු පිරිහෙනවා නැත්නම් ඔහුගේ ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි කරලා ගන්නවා. අන්න පින් කරන්නා තුලත් කාමරාග ව්‍යාපාද වැඩෙන්නට පුළුවනි, පව් කරන්නා තුලත් කාමරාග ව්‍යාපාද වැඩෙන්නට පුළුවනි. පව් කරන්නා තුල දුක් හොඳටම වැඩි, පින් කරන්නා තුල කාමරාග ව්‍යාපාද නිසා දුක් තියෙනවා. නමුත් පින් නිසා ඒක යටපත් වීමක් වෙනවා. ආයවම් සැබ්බලවස්සේ. දැන් මෙතන තේරුම් ගන්න ඕන කරුණ කුමක්ද? එහෙමනම් මේ තණ්හා අනුසයට තබන්නේ කවුද? තණ්හා අනුසයට තබන්නේ අරමුණු රසය විඳින්නා මුලා වීම තුල. අන්න ධර්මයේ තේරුම් ගන්න නැති තාක්කල් අරමුණු රසය විඳලා තණ්හා අනුසයට හේතු ඉතුරු කරොල් ලබනවා. ඒවං පි තණ්හා අනුසය 97. මේ තණ්හා අනුසයට ඉතුරු කරණේවෙන් යලි ගන්න පුළුවන් කමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. හොඳට ඉඳලා තරහ වෙනවා. එමත් නැත්නම් යම්කිසි පුද්ගලයෙක් අපෙන් කලි ගන්නවා, අපට රිදවනවා. අපි ඒක අවසන් කරලා ගෙදර යන්නේ නැහැ. අපි හිතේ තියාගන්නවා ඔහුගෙන් මට සිදුනේ පාඩුවක්, මදිකමක්, නින්දාවක්, මට අවස්ථාවක් ආපම මම ඒකට එකට එක කරනවායි කියලා. අන්නේ එකට එක කරනවායි කියන අදහස තුළ හේතුව ඉතුරු වුණා. මෙන්න මේ අරමුණු රසයේ නිදීම තුළ අල්ලා ගැනීම කියන්නේ ඒකටයි. එවිට තණ්හා යලි හට ගන්න අවශ්‍ය හේතුවක් ඉතුරු වෙනවා. ඒ හට ගන්න හේතුවක් ඉතුරු වුණොත් අද නෙවෙයි හෙට, හෙට නෙවෙයි අනිද්දා, අනිද්දා නෙවෙයි තව ජීවිතයේ පසු කාලීනව, ඉන් පසුව මතු ජීවිතයට පවා මේ තණ්හානුසය මගින් නැවත හට ගැනීම කරලා දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි නැවත උපදිනවායි කියලා කියන්නේ මෞකසෙන් බිහි වෙන එකටනේ. නමුත් ස්කන්ධ පංචකයා ගැන ගත්තහම අද තරහ වුණාම හෙට තරහ උපදිනකොටත් නැවත උපදින්නේ. අද වෛරයක් ඇති කරගත්තහම ඒක නැති වුණාට හෙට උපදිනකොට වෛරය නැවත. අද ආශාවක් ඇති කරගත්තහම ඒක විඳීමේ ඕනකම හෙට උපදිනකොට නැවත උපදිනවා. එනම් ස්කන්ධ පංචකයා තුලත් නැවත ඉදීමක් තියෙනවා. දැන් සමාජයේ දන්නේ නැවත ඉදීම දුකයි, එහෙනම් නැවත ඉදීම නැති කරන්න ඕන කියලානේ. නැවත ඉදීම නැති කරන්න ඕන කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධ පංචකයාගේ නැවත ඉදීම. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේ පිළිබඳව තව වචනයක් තියෙනවා. ඒකත් කියලා ඒක වෙනස් සූත්‍රයක පැහැදිලි කරන්න ඕන කාරණාවක්. මේකට කියනවා පඨම සහ ဒုတိය බික්කු සූත්‍ර කියලා. මේවා තියෙන අංගුත්තර නිකායේ බුදුපියාණන් වහන්සේ වදාරනවා යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකම් ගච්ඡති. ඔබ අරමුණු රසයක් විඳලා අනුසේ හේතු ඉතුරු කරයිද? ඒක ලෝභ හේතු, මෝහ හේතු, දෝෂ හේතු, මෝහ හේතු වශයෙන් තමයි මූලික වශයෙන් බෙදෙන්නේ. ඒ අනුසේ ඉතුරු කරපු එකෙන් තමයි පංචපාදනස්කන්ධය හටගන්නේ. තේන එයින් එනම් පංචපාදනස්කන්ධය හට ගැනීමට හේතුව තණ්හා අනුසයයි. එයයි මා මතක් කළේ ඒවම්පි තණ්හානුසේ 97. තමන් තණ්හානුසේට යම් තාක් කල් හේතු ඉතුරු කරනවා නම් ජීවත් වෙන්න ගිහින් ඒක නිසා පංචපාදනස්කන්ධය හට ගැනීමේ දුක ප්‍රවිමුහදණයෙන් සිදු වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ කරන්න ඕන කාරණේ පෙන්වන්නේ මෙතෙක් කල් පංචඋපාදානස්කන්ධ පරිහරණයෙන් ඉතුරු කරගත්තා වූ හේතු තිබිලා යලියුස් පාපදපුවක් උපාදානස්කන්ධ හට ගන්න පුළුවන්. තේරුම් ගත්තයින් පසුව ඒ හටගත් එක අවසන් කරන අතර යලි හටගන්න හේතු අවසන් ඉතුරු නොකර නිමා කරන්න පුළුවන්. මේ පිළිබඳව තියෙන කාරණා දෙක විග්‍රහ කරන්න කාලයක් නැහැ. විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට සවන් දෙන්නට මේ පංච උපාදානස්කන්ධේ නැත්නම් අරමුණු රසයේ මුලා වීම කියන එක තුල පවතින්නේ ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන මුලාව. ඒකට සිංහලෙන් කියනවා නම් ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. තවත් විදිහකින් කියනවා නම් ඒකට කියන්න තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම. අන්න පෘථග්ජන පුද්ගලයා පව් කළත් පින් කළත් මව්පිය උපස්ථාන කළත් තව යහපත් දේවල් කළත් ඔහු නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්තිය නම් ඉන්නේ. එහෙනම් තණ්හානුසේත හේතු ඉතුරු වෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුල තමයි බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනිදුක්ඛානාත්මයේ දේශනා වෙලා තියෙන්නේ. එනිසා ධර්මයේ බවට පත්වන්නේ අනිදුක්ඛානාත්මයයි. අනිදුක්ඛානාත්මය යනු වචන තුනේ කටපාඩම නෙවෙයි. සියලු සංස්කාර යනු බාහිර ලෝකයේ තියෙන ද්‍රව්‍ය සංකාත වස්තුත් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධය තුළට එකතු වෙන්නා වූ ලෝභ මෝහ, දේශ මෝහ කියන මේවටයි සංකාර කියලා කියන්නේ. තව විදිහකින් කියනවා නම් මේකට පෙන්වනවා සබ්බේ සංකාරා කියන වචන යටතේදී පුණ්‍යාභි සංකාරය එකක්, ඒ කියන්නේ පින් සිදුවීම, අපුණ්‍යාභි සංකාරය තව එකක්, පව් සිදුවීම, අනිජ්ජාභි සංකාරය තව එකක්, ඥාන කුසල් සිදුවීම. මේ පව් සිදුවෙනවා, පින් සිදුවෙනවා, ධ්‍යාන කුසල් සිදුවෙනවා කියන එකේ තේරුම යලි හට ගන්න හේතු ඉතුරු වෙනවා. එහෙනම් පව් සිදුවීමේදී තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා, පින් සිදුවීමේදී තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා, ධ්‍යාන කුසල් සිදුවීමේදී තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා. තණ්හානුසයට හේතු ඉතුරු කරනවා නම් මේ දුක නැවත හට ගන්න එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාගේ ප්‍රතිපදාව විය යුත්තේ පංචස්කන්ධයෙන්. පංචස්කන්ධයට තණ්හා අනුසයට හේතු නොතබා නිමා කරන එකයි. අන්න ඒ தത്വයට ධර්මශ්‍රවණයකට තේරුම් ගත්ත පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ සියලුම සංස්කාරයන් අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරණ දුකින් අත මිදීම සඳහා භාවිතා කරනු ලබනවා, ප්‍රයෝජනට ගන්න ලබනවා. බෙවඳු தත්වයකට ධර්මශ්‍රවණය කරලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදකයන්තරව ඔවුන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන අය බවට පත් වෙනවා. ඔවුන් ආර්ය පුද්ගලයන් බවට පත් වෙනවා. ඔවුන් දුක් රැස් කිරීම වෙනුවට දුක් ක්ෂය කරන අය බවට පත් වෙනවා. මේ ධර්ම දේශනාවෙන් මා සාරාංශ වශයෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ ඒකයි. ඒ නිසා ඔබට දුක්ගෙන දෙන්නේ බාහිර ලෝකයේ තියෙන සාධක නෙවෙයි. ඒ සාධක බුදු පියාණන් වහන්සේටත් තිබුණා. කවදත් සමාජයේ පවතිනවා. නමුත් උන්වහන්සේ අවුරුදු 35න් පසුව මේ බාහිර සාධක නිසා දුකටපත්ුනේ නැහනේ. සනසිල්ලේ වාසය කළ අවුරුදු 80ක් දක්වා. අපිට මේ ලෝකේ සනසිල්ලේ වාසය කරන්නට නම් බාහිර ලෝකේ සාධක නිසා කැළඹීමටපත් වෙන අපිට තියෙනා මේ තණ්හානුසේනමති මුලාව ඉවත් කරගන්න ඕනේ. ඒකයි තණ්හක්කයෝ සබ්බ දුක්ඛං නිජනාති කියලා කියන්නේ. ඒකයි ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා කියන්නේ. ලෝභ දේශ මෝහ සේයුත්තේ මරණින් පසුව නොවි. ලෝභ දේශ මෝහ සේයුත්තේ අනාගත බුදුහාමුදුරුව ඉදිරියේ නෙමෙයි. ලෝභ දේශ මෝහ වැඩෙන එක නතර වෙන්නේ තේරුණාම එතනින් පස්සේ ලෝභ දේශ මෝහ සේවීමයි සිදු වෙන්නේ. ඔබ හැම දිනාට මේ ලෝභ දේශ මෝහ ශය කර ගැනීමෙන් ලබන්න පුළුවන් මේ උත්තරීතර සැනසීම ළඟා කර ගැනීම සඳහා අප විසින් දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව ප්‍රයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ඒ සඳහා තවදුරටත් උත්සාහ කරන්න, ඒ සඳහා ධර්මයේ ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කිරීම තමා තේරුම් ගන්න, තේරුම් ගැනීම තුළ තමාටයි සසර වැරදීමෙන් තමන් දුකටපත් වෙන්නේ, තමාටයි සසර නිවැරදි කරගන්න පුළුවන් තමක් වෙන්නේ. ඒ නිසා එබඳු තත්ත්වයන් තුළ අපට මේ ජීවිතය තුළම දුක වෙනුවට, දුකට හේතුව වෙනුවට, දුක්වලට හේතු හිත ඇතුලේ තියෙන අයින් කරලා දුක් නැති වූ තැනකටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එසේ කර ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අපේ ධර්මානුශාසනාව මෙතකින් સમાප්ත කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාජබුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්මස්සෝනේ ආනිසංසයන් හේතු කොටම හැම දිනාගේ ජීවිත නිදුක් නිරෝගී සුවපත් වේවා සියලු සැපයන්ට පැමිණේවා. රැකී ආදී කටයුතු දිනෙන් දින දියුණු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. උද්දාදී මහෝත්තම වූ කල්‍යාණ මිත්‍ර සේවනය ලැබ තිලක්ෂණේ අවබෝධ කර ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිවාවන්නා උතුම් නිර්වාණ සොයමින් සැනසෙන්නට ඔබ හැමට මෙවන් ශාසනාවන් හේතු ආශ්‍රනා වේවායි ප්‍රාර්ථනා කරගන්නා.